බුදුරජාණන් වහන්සේ පුරාවෘත 45 ලෝකයාට ධර්ම දේශනා කිරීමේ මඟින් සාකලේ අපට සම්මා දිට්ඨිය ලබා දෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? නිවැරදි දැකීම කුමක් පිළිබඳව නිවැරදි දැකීමක්ද? මේ ලෝකයට සිදුවන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සිදුවන මොකක්ද කියන එක පිළිබඳව නිවැරදිව මොනවද තවන්නේ. දැන් සාමාන්‍යයෙන් අපට අපේ ජීවිතය යම් යම් දේවල් අපට පේනවා. අපිට තේන්නේ අපි මවුකෙන් මෙලොවට ජීුණාට පස්සේ ඒකෙන් ටික ලොකු වෙලා අපි ඉගෙන ගියාගෙන රැකී රක්ෂාවක් කරලා වයසට ගිහිල්ලා මැරෙන එක තමයි අපට සාමාන්‍යයෙන් පේන්නේ. දැන් මේකට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. මේ පිළිබඳව විතරක් අවබෝධය තියෙන කෙනෙක් හිතන්නේ අපේ සමස්ත ජීවිතයම මෙච්චරයි කියලා. නමුත් මේ බුද්ධඥාන පහන්සේ දැක්කා. මේ පේන දේට වඩා තවත් ගැඹුරු දෙයක් අපේ ජීවිතවල තියෙනවා. අපි අතීත ආත්ම භාවවල අසංති ගණන් කල්පක පසු කළා. ඒ වගේම තවත් ඉදිරියට අපි තවත් බොහෝ දුර ගමනක් යනවා. ඒ යන ගමනේදී මේ මනසාත්ම භාවයක් ගන්න කරන අවුරුදු 60 70 වගේ මත්ින් අවුරුදු 100 ජීවිතය කියලා කියන්නේ බුදුදහමේ සඳහන් කරන්නේ මේක ක්ෂණයක් කියලා. ක්ෂණයක් කියලා කියන්නේ පින්තුනි අකුරු සනක් ගන්නවා වගේ වෙනවා. ඉක්මනටම මේක ඉක්මලා යනවා. දැන් සමහර සත්‍යයන් මේ විදිහේ ජීවත් වෙනවා. ඇතැම් එක කල්ප ගණන් අසංඛේ කල්ප ගණන් සත්‍යයන් ජීවත් වෙනවා. බ්‍රහ්ම ලෝකේ දේව සංඥා නා සංඥා වෙනේ කියලා අනුපාච බ්‍රහ්ම ලෝකයන් කියනවා. ඒ බ්‍රහ්ම ලෝකේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආවක කොච්චරද? මහා කල්ප 84,000. මහා කල්ප 84,000ක් කියලා කියන්නේ මහා බදර කල්ප වලින් ගත්තොත් බුදුරජාණන් වහන්සේ රහාරලක්ෂයක් විතර වැඩ සිටින කාලේ අපට තේන්නුනේ එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඊළඟ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන අවුරුදු වලින් කෝටි ගණන් ගත වෙනවා. කෝටි ගණන් ගත වෙන කාලයේදී අර එක ආත්ම භාවයක ඉන්නව සත්‍යයන් බුදුරජාණන් වහන්සේලා දෙලක්ෂයක් විතර වැඩ ඉන්න කාලේ. මේ වගේ සත්‍යයන් වෙන නිවිස්සේ වැඩ ඉන්නවා. ඒ වගේම ග්‍රහලෝක දක්වාදී අපට පේන මේ ඇසට පේන ග්‍රහලෝක ටික විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේනතුනි මේ එක ඉරක් එකහඟක් ඇයි මේ ග්‍රහලෝක මණ්ඩලයකට පුදුහාරෙන් ගැන සක්ක වාණ කියලා. අපේ පිනතුන් සක්කල කියලා කියන්නේ. මෙන්න මේ එක ඉරක් එකහඟක් අහිත මේ ග්‍රහලෝක මණ්ඩලයට වටා ග්‍රහලෝක 10000 ගණක් තියෙනවා. මෙන්න මේ චක්‍රවාත මෙන්න මේ සක්වලේ ග්‍රහලෝකයන් ගැනයි විද්‍යාවෙන් බොහෝ කරුණු කියන්නේ. දැන් අපි හොයන අඳුරු ලෝකයේ අන්ද මියා ඔක්කොම ගහනවා මේකේ තියෙනවා. බුද්ධ තියෙනවා, නෙප්තුන් තියෙනවා, සිගුරු තියෙනවා, බ්‍රහස්පති තියෙනවා, පෘථිවි තියෙනවා. දැන් මේක ගන්න දන්නවනේ. අපේ ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකනේ. දැන් සූර්යයා වටා බ්‍රහ්මණය වෙන ග්‍රහලෝක තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ඒකට අපි සාමාන්‍ය කරන සෞරංග මණ්ඩලය කියලා මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි සෞර ග්‍රහ මණ්ඩල 1000ක් එකතුනහම කියන එකට චූලනිකා ලෝකගත කියලා. මොකද කියන්නේ? චූලනිකා ලෝකදාත. එතකොට චූලනිකා ලෝක ධාතුවක ඉරවල් කීයක් තියෙද? ඉරවල් 1000ක් තියෙනවා. ඉරවල් 1000ක් අඳවල් 1000ක් තියෙන සෞර ග්‍රහ මණ්ඩල 1000ක ප්‍රමාණයට තමයි චූලනිකා සහස්ත්‍රී ලෝක ධාතු කියලා කියන්නේ. රහතන් වහන්සේ කෙනෙකුට අවබෝධයක් තියෙනවා මේ දහස්ක් ලෝක ධාතුවට එන බණ කියන්න පුළුවන් වුණා. මහරහතන් වහන්සේ කෙනෙකුට. දැන් විද්‍යාඥයන් ඔක්කොම ගමක් විමන් කරන්න හදන්නේ මේ එක සෞර ග්‍රහ මණ්ඩලයක විතරයි. නමුත් රහතන් වහන්සේ කෙනෙකුගේ විද්‍යා ක්ෂේත්‍රයේ එවැනි 1000ක සීමාව. ඒ ග්‍රහ ලෝක වලට යන්න පුළුවන්, එන බණ කියන්න පුළුවන්, මේ කෙරෙහි ඉරිදවල ධර්මයක් පුළුවන්. ඊළඟට අපි බලමු අම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අවබෝධය කොච්චරද කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එවැනි සහස්ත්‍රී ලෝක ධාතු නැවත 1000න් වැඩි කරනවා. 1000ව 1000 කීයද? 1000 වැඩි කිරීම 1000 කීයද? 2000නේ. ඒ 1000ට 1000 එකතු කරාමනේ. 1000 වැඩි කිරීම 1000. දැන් අනිත් එක hina වෙන්නේ අනිත් එක නෑ අසු උත්තරේ දෙන්න ඕනේ නෑ. ඔව් hina වෙන්නේ කියන්නේ නෑ උත්තරේ. ආ 10000 එතකොට අන්න ඒ සෞර ග්‍රහ මණ්ඩලයේ ලක්ෂ 10ක ප්‍රමාණයට කියනවා දිසහස්ත්‍රේ මධ්‍යමා ලෝක ධාතු කියලා. දිසහස්ත්‍රේ මධ්‍යමා ලෝක ධාතු. මෙන්න මේ ප්‍රමාණය ගැන බුදුවරයෙකුට දකින්න පුළුවන්. ඊළඟට මෙන්න මේ දිසහස්ත්‍රේ මජ්ක්‍ධිමා ලෝක ධාතු නැවත 1000න් වැඩි කරනවා. 1000 වැඩි කිරීම 1000 වැඩි කිරීම 1000. 1.9ක සංඛ්‍යාව. 1.9 කියන්නේ සංඛ්‍යාවට කොහොමද කියන්නේ අපි? දැන් කෝටියට බින්දු කියන්නේ. කෝටියට 7යි බින්දුනේ. ලක්ෂ 10 ලක්ෂයට 6යි කෝටියට 7යි. එතකොට 10 කෝටියට 8යි. ඈ? එතකොට කෝටි 100ක්. කෝටි 100කට තමයි 1.9ක් කියලා කියන්නේ. එතකොට චක්‍රවාට කෝටි 100ක ප්‍රමාණයට කියනවා ත්‍රිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. ත්‍රිසහස්ත්‍රී මහා ලෝක ධාතු කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මට වඩා මේ ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතු වලට තේහෙන බණ ගැන පුළුවන් කියලා. අපේ බුදුහාමරේ දේශනා කරා. ඊළඟට පින්නතුනි අන්න ඒ ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතු නැවත 1000න් වැඩි කරනවා. 1.12ක සංඛ්‍යාව. ඒකට කියනවා කෝටි ලක්ෂයක් කියලා. සෞර ග්‍රහ මණ්ඩල කෝටි ලක්ෂයකට තැහෙනවා නම් බුදුරයෙකුට බණ කියන්න පුළුවන්, ඒවට යන්න පුළුවන්, ආඥා ශක්තිය දක්වන්න පුළුවන්. දැන් මේ පිටු නහලදී ආඨානාටි සූත්‍රය, රතන සූත්‍රය ආදී සූත්‍ර තියෙනවා. මෙන්න මේ කෝටි ලක්ෂයක් අපට ඇහෙන්න තමන්ගේ ආඥා ශක්තිය විදිහට ආකාරය වෙනවා. එතකොට මෙන්න මේකට තමයි කියන්නේ පිළිතුරු අපේ සැදහවත් පිළිතුරුම් කියන්නේ මඟුල් සක්වල කියලා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේක. දැන් අපි විඥානයේ අලුතින් ග්‍රහලෝකයක් හොයාගත්තාම අපිට දැනෙන්නේ බුදුහමරු සමතක වෙනවා නේද? ග්‍රහලෝකයකට ගිහම ගියාම අපිට මේක ආමෘත සමතක වෙනවා වගේ. අන්තිම සමතක වෙනවා. අපි දැනින් මේ විඥානයේ මහා ලෝකයයි කියලා. දිනුතින මතක තියාගන්න මේ විද්‍යාඥයන් උපරිම දක්ෂතාවයන් දක්වන්නේ අර රහතන් වහන්සේ කෙනෙකුගේ විද්‍යා දේශනෙන් 1000ක එක ප්‍රමාණයකට 1000 කොටසක්. ඒත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සක්වල වල කෝටි ලක්ෂයක් පිළිබඳව අවබෝධයක් තියෙන, ඒවට යන්න පුළුවන්, ඒවගේ සත්‍යයට බණ කියන්න පුළුවන්, සිය ආඥා ත්‍ත්වය විදිනවන පුරාණ ශක්තියක් කෙනෙක් උත්සුනේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එනිසා මෙන්න මේ ගැන හොඳ අවබෝධයකින් තමයි ලෝකෙට බණ කිව්වේ. දැන් මිනිස්සු මේ අවබෝධය නැති නිසා සතර අනන්ත ආත්ම භව ගාන අපි ආවයි කියන එක පිළිබඳ අවබෝධයක් නොමැති නිසා මිනිස්සු පින්නතලෙ තියෙන නැගන්නේ බොහෝම ළඟ දෙයක් ගැන කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී යම් එක්තරා මානාතික බ්‍රාහ්මණෙක් මේ බ්‍රාහ්මණයට කිව්වේ උපසාලක කියලා. මොකට කොහොමද කිව්වේ? උපසාලක කියලා. මේ උපසාලක බ්‍රාහ්මණය හරිම මානාතිකයි. එනිසා මොහු ජීවිතයේ අවසාන කාලයේ තමගේ දරුවන්ට කියනවා මම මේ කියනවා මගේ අම්මාගේ දුක ඉඳ ගන්න ඕන මේක කලින් කිව්වේ මගේ කුමදාන කපලුක ස්ථානෙ දෙන්නේ. වෙන කෙනෙක් බැරිද ස්ථානකවත් බලනාක කැමති නෑ. එහෙම කියනම මොකක්ද නැලේ? මහා කන්දක් මුදුනේ ගහක් යටි ස්ථානයක් දරුවන්ට කියලා දැක්කුව එනුව මෙන්න මෙතන මගේ අවසන් කටයුතු කරන්න කියලා. මෙයා හිතුවේ මේක කලින් කිසිම කෙනෙක් ඒ ස්ථානේ කුමදාන කළා නෑ කියලා. මේ දරුවොත් මේ තමන්ගේ පියතුමා වයසට ගියාම අර වගේම කළා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය නිමිති කරගෙන පස්සේ කාර්ය සඳහන් කරනවා මහණෙනි මේ උපසාලක කියන බ්‍රාහ්මණය උපසාලක කියන නමින්ම මේ කුලයෙන් ඉපදිලා මේ ඉස්සෙල ආත්මභාව 14000ක් මේ ස්ථානෙම බුදුදාන කටයුතු කරයින්ද බලන් බුදුහාරණකට අවබෝධේ. දැන් මෙයා හිතුවේ මෙතන වෙන කවුරුවත් බුදුදාන කළ නැහැ කියලා. මේ නමින්ම මේ බ්‍රාහ්මණයාම මේ ඉස්සලා ස්වභාව 14000ක් ඒ ස්ථානෙම භූමදාන කළා. එක පුජ්‍යලේ එක ස්ථානික මේ තරම් වාරගානියක් භූමදාන කළා නම් පිනතුනි මේ ලෝකේ හැම තැනම හැම වැලියගයක්ම තියෙන තැන සුසාන භූමි මේ තියෙන. අපි මේ ජීවත් වෙන හැම තැනම සුසාන භූමිමි. හැම තැනම පිනතුනි මේ ඇට කටුවලින් පිළිහිච්ච කැලේ ස්ථාන. ඒ තරම් අති දීර්ඝ පාලනයක් අප මේ සැතරේ නැය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක පුද්ගලයේ එක කල්පයක් තුල විතරයි. මනුෂ්‍යයන් වල ඉපදෙච්ච ආත්ම භාවල ඉපදෙච්ච ආත්ම භාවල මිය ගිහිල්ලා අත්හැරපු ඇට සැකිලි දෙක ගත්තොතින් ඒ ඇට සැකිලි දෙක එකතු කරෝමින් මේ මහා පර්වතයෙන් වඩා වැඩි කියලා. ඉන්දියාවේ මහා පර්වත කීපයක් තියෙන පිටුපුරාදී පර්වත ඒ පර්වත අතරේ විශාලම කන්දක් තියෙන පර්වතයක් මේ මහා පර්වතය. එක පුජ්‍යලේ කල්පයක් තුළ විතරක් ඉපදෙච්ච ආත්ම භාවලේ ඇට සැකිලි එකතු කරෝමින් අර විශාල පර්වතයකට වඩා වැඩි වෙනවා. කල්පයක් තුළ මේ මනුෂ්‍යයන්ගේ ඉතා පර්වත ටික යනවා. අපේ සතර ඉපදෙන ආත්ම භාවලේ මනුස්ස ලෝකෙට 18ක් විතර අවස්ථාවක්. ඇතැමිට ලක්ෂයට එකක් විතර අවස්ථාවක් තමයි මනුස්ස ආත්ම භාවයට එන්නේ අපි. අනිත් වැඩිපුර ආත්ම භාවවල අපි දුක තියෙනවා. මේ දුක තියෙන ආත්ම භාවවල මේ විතරක් එකතු කරගන්න ඇට එක එකතු කරලා අර මහා පරිවර්තනයට වැඩි වෙනවා. අන්නේ වගේ තමයි වෙනතුනි. අපි ඉතාම දිග ගමනක් මෙහා ආවේ. එතකොට මේ ගමන මේ මනුස්ස ආත්ම භාවයෙන් අපි අවසන් වෙන්නේ නැහැ. අපිට නිවන් දැකීමේ මේ ගුණතා බොහෝ දුර දුර ගමනක් අපි යන්නට වෙනවා. ඒ දුර ගමන පින්නතුනි මිනිස් ආත්ම භාවයේ ඉඳගෙන යනවා නම් අපිට ගැටලුවක් නැහැ. බුදුහාමුදුරුවෝ පදහම් කරන පින්නතුනි සෝවාන් වෙච්ච කෙනාට හරියට සතර ආය නිවස වගේ කියන සමාගේ නිවස වගේ කියන සෝවාන් වෙච්ච කෙනාට සතර ආය නිවස වගේ සමාගේ ගෙදර වගේ කියන. ඇයි ගෙදර වගේ කියලා කියන්නේ? සිනුසිනාට කොහේ කියන්නේ? ආත ගෙදර නෙන්නේ නේ. වැඩිස්සාව ගෙදර ඉන්නේ නේ. වන්දනා ගමනක් ගියා දැන් අදන් පිළ ගන්නවා විතර දැන් ගෙදර යන හේතේ තියෙන්නේ නේ. ගෙදර යන්න බලන් තමයි ඉන්නේ. අන්නේ වගේ තමයි පිටතනේ අපට හුරු නැණ අපේ ගෙදර වගේ තමයි කොහෙද? සතර අපාය. අපි කැමති නැහැ සතර අපායට. නමුත් එතන තමයි වැඩිපුර කාලයක් අපි ඉඳලා දෙන්නේ ඉන්න තියෙන්නේ. සෝවන් වෙච්ච කෙනා. බුදුහාඳුරු මහා කරුණාවෙන් ලෝකෙ දෙක බලන්නේ මේ දේශනා කරන්නේ අපිව බය කරන්න හෝ අපිව මුලා කරන්න නෙවෙයි. අපට ඉතලම සුඛී සපදයක් තමයි බුදුහාඳුරු මේ කරුණ දේශනා කරන්නේ. සරුවත් මහතුරු වගේ මහරහතන් වහන්සේලා විවේක තියෙන අවස්ථාවල සමහර අපාගත ස්ථානවලට වැඩම කරනවා. අපාගත වෙලින සත්‍යයන්ගේ තොරතුරු අහන මොන වගේ කර්මදල්ලද මේ අපාගත වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම දිවි ලෝක යන වැටැමිල දිවි ලෝක වැඩම කරන දිවි සම්පත් වෙන දෙවියන්ගේ අහන මොන වගේ පින්දහම් කළද මේ සුභ ජීවිතලා ඉන්නේ කියලා. ඒ තොරතුරු අහගෙන ඇවිල්ලා පින්න තින මනස ලෝකේ අපට දේශනා කරනවා. දේශනා කරලා අපට කුසල කරන උනන්දු ඇති කරනවා. අකුසලෙන් මුදවන ලෝක උනන්දුවක් ඇති කරන බුදුරජාණන් වහන්සේ. අදමිට මහා කාශ්‍යප මහතුතුන් සරුවත් සාන්ද්‍ර මුගලන් සාන්ද්‍ර වගේ ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට මනස ලෝකේ ඉඳලා දිවි ලෝකෙ ගිහින් පිහු පත්‍යයන් ගොඩගෙන එනවා. වරක් කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ දිවි ලෝක වැඩම කරන අවස්ථාවේ එක්තරා ජීවි විමාන දෙකක් උන්වහන්සේ දැක්කා. එක ජීවි විමානයක ඉතා කුඩායි කුඩා දිවි ලෝකේ කල්පේ සාක්ෂි දෙවි කෙනෙක් ඉන්නවා. ඒ ළඟම තවත් විශාල දිවි ලෝකයක් තියෙනවා. මහත් වූ සැප විඳින මහේ සාක්ෂි දෙවියෙක් විශාල සැප සම්පත් ඉන්න දෙවියෙක් ඉන්නවා. කුමාර කාශ්‍යප මහතුරු මේ දිරුරු දෙන්නගෙම තොරතුරු අහනවා. අර කුඩා දෙවි ලෝකෙන්න දෙවියන්ගේ මුලින් තොරතුරු අහනවා. අහනකොට කියන ඔහු මනුස්ස ලෝකේ රජ කෙනෙක් වශයෙන් හිටිය කෙනෙක්. ඒ රජකම කරන කාලයේදී ඔහු ස්වාමීන් වහන්සේලාට දානය දීලා තියෙනවා. යුගී මගියට දන් දීලා තියෙනවා. රාජ මාණ්ඩලයෙන් ධනය දීලා තියෙනවා. නමුත් ඔහු තමන්ගේ අකින් නෙවෙයි දන් දුන්නේ වෙන ඇමතියගේ ඇමතියෙකුට බාර දුන්න ඔබ දන් දෙන්න කියලා. රජතුමාගලේ ධනය දීපු විතරයි කළේ. අර ධනේ දීපු නිසා එහි විපාක හැටියට දැන් සුගතියක් ලැබෙන දිනව නමුත් අල්පේ සාක්ෂි දෙවි කෙනෙක් කියලා ඉන්නේ. එතකොට දින දිනට සමීපයේ ඉන්න අර ඉගෙන සැපගෙන ඉගෙන දීවි ලෝකේ ඉන්න කෙනා කවුද? අර රජතුමාගේ ධනිය අරගෙන දානේ සකස් කරපු ඇමතියා. ඔහු හිතන් කළේ නැහැ. ඔහු කළේ රජතුමාගේ ධනිය අරගෙන ඒව හොඳට සංවිධානය කරලා අවස්ථව දානේ සකසා දානේ පූජා කර දෙන්නලි. මෙන්න මේ කිසියම් පස්සේ දෙවියා අර අල්පේ සාක්ෂි දෙවියා මේ ස්වාමීන් වහන්සේට කියනවා. ස්වාමීන් මනසලෝ දෙවියන් පස්සේ මිනිසුන්ට කියන්න මම වගේ ආවට ගියාට දන් දීලා ඇවිල්ලා මේ වගේ අල්පේ සාක්ෂි දෙවරු වෙන්න එපා. හොඳට ශ්‍රද්ධාවෙන් සමන් යටින්ම සකසා දානේ දෙන්න කියලා මිනිසුන්ට සඳහන් කරන්න කියලා කුමාර කාශ්‍යප මහතුරාට සඳහන් කරනවා. බලන්න කිව්වේ. දැන් මේව හොඳට දැනගෙන තමයි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. දැන් මේ දෙවියන් කියන්න කලින් බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරන සූත්‍රවල දානය කොහොමද දෙන්නේ කියලා. කොහොමද දානය දෙන්නේ? සහස්සං දානං දාතම්මං. සිය අතින්ම දානය දෙන්න. කාට දානයක් දෙනවා නම් තමන්ගේ අතින් මේක දෙන්න. අත් දෙකින්ම දෙන්න. සේවකයෝ කියලා යවන්නේ පදන්න. දානෙ වැඩිපුර අනිත් සල්සා ගන්න සමග්ගයෙන්ම පිළිල දෙන්නා සමග්ගයෙන් මේ දානෙ පූජා කරන්න. බුදුහාමුදුරු දේශනා කරනවා සක්කච්ඡන් දානං දාතම්ම. සකසා දානෙ දෙන හොඳට පිළිල කළා. සූදානම් කළ දෙන දේ දෙන්න. ආවට ගියාට දෙන්න එපා. පින්නතුනිය ආනිසංශ වැඩි කරගන්න ක්‍රමනේ. ඒ වගේම පින්නතුනි දානයක් දෙනකොට ඉතාම සතුටින් එක දෙන්න ඕන අපි. දැන් මේ පින්නතුන් නිවැරදිවම සාංගික දානය ආදී දෙන්න හම් කරනවා. ඒ පින්කම් ඉතාම සතුටෙන් ඒවා කරන්නේ. ඒ පින්කම් කරන විතරක් නෙවෙයි කරන ඉවර වෙලා ඒ ගැන සතුට වෙන්න. ආනිසංස තවත් වැඩි වෙනවා. ඒ වගේම තමන්ගේ අත්දැකීම් නිවසට දාන මේ පින්කම් කරනකොට තමන් සහභාගී වෙන්න එකට. දැන් අපේ ගම්වල පැණිවත් මිනිසුන්ගේ ලක්ෂණයක් මේක නේද? අත්දැකීම් නිවසට සාංගික දාන පින්කම් කාර්යය කරනවා නම් අපි ඒකට සහභාගී වෙනවා නේද? ඒක හොඳ දෙයක්. දැන් දැන් මෙතන වැඩි කිච්ච අම්මල සාසනේ පුරා ළමයිම දානි බෙදලා කරින්නකොට තමයි යන්නේ කියලුනේ. නමුත් ළමයින්ට තියෙන සවස්සන්නා මේක. ළමයින්ගේ අත්වල දානි බෙදවන්නේ. මෑත කාලේ වගේ ස්වාමි මහන්සිය කෙනෙක් සඳහන් කළා එක්තරා විහාරස්ථානයක ලදරු පාමුලක ළමයි දානි දෙන්නේ. ඒ ලදරු පාසලේ ළමයි තමයි ඔක්කොම දානි වැඩේ කළේ. දාන කරුණු වඩම්මගෙන ඉන්නේ එකයි කුඩියල්ල දෙකයි පාන මහත්කගේ දෙපාර්තමේන්තුවේ එකයි දෙපාර්තමේන්තුවේ දාන එකයි දාන බෙදෙන එකයි සියල්ලක්ම කරලා තියෙනේ ලදරු පාසලයි. ඒ දානෙට වැඩම කළේ පිරුණා නායක හඳුරු කෙනෙක්. පයින්ද හඳුරු කෙනෙක් කියන්න සඳහන් කළේ තියෙන මගේ ජීවිතේ දැකපු ඉතාම සංවේදීම දානය මේ අද සහභාගී දානෙ කියන්නේ. ඉතාම වටිනාකම් කියන්නේ දරුවන්ට මේවා සුසුරු කරන්න ඕන. දානයක් සිදුවන අවස්ථාවේදී සිදුවන වස්පිලිවෙච්චික දරුව දන්නේ නැහැ. ඇතැම් විට දානයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කරාට පස්සේ පුණ්‍යානුමෝදනා කළ ඉවරක දානයේ සාංගික කළ ඉවර වෙලා ඊට පස්සේ මොකද්ද සාඳුරට පූජා කරන්න කියන එක දන්නේ නැහැ. දැන් මෙතනින් ඇහුවොත් කොහොමද ඉන්නේ දන්නේ නැහැ. සාංගික කළ ඉවර වෙච්ච නම්ම දානි පූජා කරනකොට ඉස්සෙල්ලාම දෙන මොකද්ද කියන එක දන්නේ නැහැ. ඒ අනුපිළිවෙලක් වෙන පින්නතුනි. ඒ නිසා දාන වෙන කලින් ස්වාමීන් වහන්සේලාට පූජා කරන අනුපිළිවෙලක් වෙන අනුපිළිවෙලක් අපි ගන්න ඕනේ කරන්න ඕනේ. ඈ. ඇඟිලි පෙවිලි උනත් පූජා කරන ආකාරයක් තියෙනවා. ඒ හැමදේම මේ අනුපිළිවෙලක් පුරු වෙලා මේ අපිට පින තෘප්තියින් වැඩෙන විදිහට අපිට මේක කරන්න පුළුවන්. එතකොට අපි මේ සඳහන් කළේ බුදුහාමුදුරු දිනතුනේ මේ පින ගැන. සත්‍යයන්ට පින කරන්නේ කොහොමද? මේ පිනෙන් වැඩිපුර ආනිසංස සලසා ගන්න කොහොමද ආදී වශයෙන්. ඒ පින වඩාත්ම ආනිසංසදායි වන විදියට බුදුහාන්සේ අපට කරුණ දේශනා කළා. ඇතැම් විට අපි අය දානයක් පූජා කරනකොට සිල්වතුන් ගුණවතුන් විතරක්ම අපි හොයාගෙන ගිහින් දන් දෙන්න උත්සාහ කරනවා. නමුත් වෙන වෙන මාර්ග තියාගන්න දානය පිළිගන්න කෙනාගේ සීලිය අඩුපාඩුවක් තිබුණා. දානය පූජා කරන දානියා ඉහෙළම මාර්ගයෙන් ගැලී ප්‍රත්‍යාරින් ඉහෙළම ප්‍රාර්ථනාවක් පෙරට කරගෙන දානයක් දුන්නොත් ඒ දානිය මහත් පරමානිසංස වෙනවා. මාගේ මේ උදාහරණයක් ඇහෙට කියන්න. මේ මහා භද්‍ර කල්පයේ සිද්ධ කරපු අතිරිමත් දානිය වෙස්සන්තර රජතුමා තමගේ දරුවන් දන් දෙන්නේ. ඒක දානයක්. ඒ දානයේ ප්‍රතිඥා කියන්නේ කවුද? අර බ්‍රාහ්මණය. මේ පූජා කරන දානියට වඩා බ්‍රාහ්මණයාගේ ගුණ අඩු වුණා. නමුත් පින්තුනේ බුද්ධත්වයේ සඳහා කියලාම ප්‍රාර්ථනාව සඳහන් කරපු මේ දානිය තුලින් ලැබින් ආනිසංසය නිසා මේ මහ පොළොව කම්පා වුණා. වෙස්සන් ප්‍රජාතිගේ දරුවන් දන් දෙන අවස්ථාවේදී මහ පොළොව කම්පා වුණා. ඒ කම්පා වුණේ අර ප්‍රතිග්‍රහකයාගේ ගුණ නිසාම නෙවෙයි. මහ පොළොව කම්පා වුණේ මේ දානියගේ තියෙන බලවත් ප්‍රසාදය සහ බලවත් කැපකිරීම නිසා. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න අපේ දානයන් දෙන්නේ බලවත් ප්‍රත්‍යක්ෂයෙන් තමයි. ඉතාම උත්කෘෂ්ට ප්‍රාර්ථනාවක් සඳහා නම් විරාගී ප්‍රාර්ථනාවක් සඳහා නම් අපට ඉහළම ආනිසංස සලසා ගන්න පුළුවන්. ඒ නිසා පින්කම් පිළිබඳ ආනිසංස පිළිබඳව සඳහන් වෙන ගාථාව ගුරුමාමේ පිළිතුරු ගන්නේ මාතෘකාවන් එක්ක නෝනා ගන්නදී. ධම්මපදයේ වෙන ගාථාවක්. ඉදමෝදති පෙච්ඡමෝදති කතකුඤ්ඤෝ උපයත්තමෝදති සෝමෝදති සෝ අමෝදති දිස්වා අම්ම විසුද්ධි මාර්ගන. පින්කම් කරපු කෙනා ඉද මොළේදී පෙච්ච මොළේදී මෙලබදී සතු වෙනවා පරලෝදී සතු වෙනවා. සෝ මොළේදී සෝ අමොළේදී දිස්වා සම්ම විසුද්ධිමත් වෙනවා. ඒ කිනා සතුටටපත් වෙනවා සමන්තලා වූ පිරිසිදු කර්මය ගැන කල්පනා කරලා වඩාත් සතු වෙනවා පරලෝදීයන් පස්සේ. මේකයි ධාතාවේ තේරුම. බුදුරජාණන් වහන්සේගේ ධර්මාව දේශනා කරන්න හේතුනේ බුදුහාමරගේ කාලයේදී ධම්මික කියලා උපාසකෙක්. මේ ධම්මික කියන උපාසක මහත්මයා ඉතාම ශ්‍රද්ධාවෙන් බුදුහාමර කරණේ පිළිගන්නේ. මොහු ඉතාම ධනවත් කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය මට්ටමේ ධනවත් කෙනෙක් නෙවෙයි. මොහුට ධර්මවත් දානතර දෙනෙක් හිටියා. දුවල හත් දෙනෙකුත් පුතු හත් දෙනෙකුත් හිටියා. දරුවන් 14 දෙනෙක් සිටින්නේ පැදවත් ධම්මික උපාසකතුමා ඉතාම ශ්‍රද්ධාවෙන් දාන දෙන්නා සිදකලා. නිතරම ස්වාමීන් වහන්සේලා ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කළා. ආශ්‍රය කරපු මේ උපාසකතුමා වෙනතුනි ටිකෙන් ටික වයසට ගිහිල්ලා මරණාසන්න වුණා. මරණාසන්නයේ අවස්ථාවේදී මේ උපාසක මහත්මයාට ඕන වුණා ස්වාමීන් වහන්සේලා වඩම් වල ස්වාමීන් වහන්සේලා දැකගෙන උන්වහන්සේලා ලවත් පිළි දේශනා කරනවා ගන්න. ස්වාමීන් වහන්සේලාට සදාන් කරන ස්වාමීන් මම නිතරම සතර සතිපට්ඨාන සූත්‍රය මම භාවිත කළේ එනිසා ස්වාමීන් දැන් මට සතිපට්ඨාන සූත්‍රය සංග්‍රහණ කරන්න මම හෙන්නේ කියලා. කවුද මේ සදාන් කරන්නේ? ධම්මික උපාසකතුමා. මෙහෙම සඳහන් කරපුවාහලෙ මේ ඉඳි වැඩම කරපු ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවේදී පිරිත් දේශනාවක් විදියට සෙත්‍රි සයිතහනන් දෙවි සඳහන් කළේ දේශනා කළේ මහා කටිපණ්ඩන් සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා කරන අවස්ථාවේදී වූ මරණාසන්න පින්නතුනි සමහර ඇත්තන්ට මරණාසන්න වෙන විට කර්ම නිමිති ගත නිමිති පහළ වෙනවා කියලා අපි සඳහන් කරනවා. සමහරවිට මරණාසන්න වෙනකොට බිය ගිහිල්ලා නැවත ඉපදෙන ස්ථානය කියන්නේ ඔහුට නිමිති පේනවා. අපාගත වෙන කෙනෙක් නම් එකට රස්නේ දැනෙනවා, කිනිදල් පේන්න ගන්නවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා, කෑ ගහන්නේ මේ වගේ අය. සමහරවිට වෙනතුනි මරණාසන්න වෙන විට ඉතාම සතුටින් ඉන්නවා. ඔහුට ආලෝකය පේනවා, දිවි විමාන ආදිය පේන්න ගන්නවා. මේ වාක්‍යෙන් දාන්තර ප්‍රශ්න ධම්මික උපාසකතුමාට ස්වාමීන් වහන්සේලා කිරින් සැකහැරන් කරනකොට ඔහුට පෙනුන අහස්‍ය ඇවිල්ලා දෙවිවරු ඔහුගේ වටා ඉන්නවා. ස්වාමීන් වහන්සේ මේක දැක්කේ නැහැ. මේ උපාසකතුමා දැක්ක අහස්‍යේ දෙවිවරු පිරිවරාගෙන ඉන්නවා ඉන්නේ. දැන් මේ දෙවිවරු ඇවිල්ලා මොකද කතා කරන එක එක දිවි විමාන වලට එන්න කියලා. මේ අවස්ථාවේදී ධම්මික උපාසකතුමා සඳහන් කරන තව ටිකක් ඉන්න කියලා. ඔහොම ඉන්න කියලා. නවතින්න කියලා. ආමෙන් පහන්තිල කල්පනා කරලා නවතින්න කියලා කිව්වේ මේ පිළිත් දේශනා කරන එකේ නවත්තන්න කියලා කිව්වේ කියලා ස්වාමීන් වහන්සේ කල්පනා කළා. ස්වාමීන් වහන්සේ මොකද කළේ? පිළිත් දේශනාව නවත්තලා විහාරස්ථානෙට වැඩම කළා. ටික වෙලාවකින් මේක නා මේක. මේ පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තු අනිත් ස්වාමීන් වහන්සේලා ධර්ම සභා පඤ්ඤාදී මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තරම් සිද්ධාන්ත කරපු මේ ධම්මික උපාසකතුමා ජීවිතේ අවසාන කාලයේ සිහිවිතල් වීමෙන් මැද්දෝ මේ මිය ගියේ කියලා. ඇයි මේ ස්වාමීන් වහන්සේට මේ නතර කරන්නේ කියලා. මේ අවස්ථාවේදී වෙනතනි බුදුහාමරණ කාරණා ස්වාමීන් වහන්සේ මේ වගේ සාකච්ඡා කරනවා කියලා. බුදුහාමර සඳහන් කරනවා වෙනතනි නෑ ධම්මික උපාසකතුමායි පිළිත් නවත්තන්නේ කියලා නෙමෙයි කිව්වේ. අර සමා මොනකින් නම් වුණ අර රහතින් දිවුරුත් නැ නවදීන කිර ටිකක් ඉන්න කියලා කිව්වේ කියලා. ඒක මේ ස්වාමීන් වහන්සේට හරියට තේරුනේ නැහැ ඒක ඇනුනේ. ඊළඟට බුදුහාම සඳහන් කරන මේ ධර්ම උපාසකතුමා මේ වගේ දුක දිනා ලැබුණා. දැන් දෙවි කෙනෙක් එක ඉපදිලා ඉන්නේ කියලා සඳහන් කළා. පින්නතුනේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ පින්දාම් කරපු බොහෝ ඇත්තන් දිවි ලෝකේ යන පස්සේ තමන් කරපු පින්කම් දැක්ක බලලා ගුවා සතුට වෙනවා. අනාගතයේ මේක පිළිතුමා ගැන සඳහන් කරනවා. අනාගතයේ පිළිතුමා බුදුහාමුදුරණ කලින් මිය ගියා. මිය ගිහු මේ පිළිතුමා විටින් විට සරත්මර ජේතවනාරාමයට එනවා. අනාගතයේ පිළිතුමා මේ දිවි මුත්‍රාගෙන්ලා තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිවරාගත් මේ ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් ගොඩනඟපු මේ විහාරස්ථානයේ වැඩ ඉන්නවා කියලා රාත්‍රී කාලයේ මුළු ජීතවනයේම ආරෝපවත් කරමින් තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා. ඒ වගේම රුවන්වැලි සෑයදි කරපු දුටුගම් රජතුමා මිය ගියාට පස්සේ පින්තුනේ නිතරම මේ රුවන්වැලි සෑය කරා නැවත එනවා. ඇවිල්ලා රජතුමා ඉදිරි කරපු මේ ස්ථානයේ දෙක බලලා ඉතාම සතුටපත් වෙනවා. කුසලයේ වැඩි දියුණු කරගන්න තියෙන අවස්ථාවක් පින්තුනේ. ඒ නිසා අපේ ජීවිතවලදී අපිට හොඳට මතක තියෙන පින්කම් අපි කරගන්න ඕනේ. අපිට ගත දේවල් වල පින්තුනේ අපි අත්හැරලා යන්නේ. අපේ මේ ශාරීරිය සත්‍ය අත්හැරලා යන්නේ. අපි සින්දහන් වශයෙන් කුණ නිදහනෙන් කෙරේ යමක් ඉදිරි කරෝතින් විදේශයේ විහෙර විහාරස්ථාන සඳහා ප්‍රතිමා වහන්සේලා සඳහා ආපී කරන වියදම් බොහෝ කාලයක් පින්තුනේ අපේ මතකයේ තියෙනවා. ඇතැමිට සුගතිගාමී වෙලක් අපට මේ පින්කම් දැකලා දැකගත සතුට වෙන පුළුවන්. දැන් බලන අවු කර පුජ ප්‍රතිමාව, රුවන් ඇලිසෑය, මිරිස රැකිය, මේ ආදී මහා නිර්මාණ වලට උදව් කරපු ඇත්තන් සුගතියේ ඉඳලා මේ මොහොතේ සතුට වෙන ඇති. තේනුනේ අද පින්කම් කරන අපි අපේ සතරේදී බොහෝ ආශාවගාන සුගතියට යන්න සහ සතුටේ කාලය ගත කරන්න ලැබෙනවා අද අපි කරන පින්කම්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍ය සුභං ජීවිත සංඛ්‍යාම් වී කියලා. ජීවිතය අවසාන කාලයේ සැපවත් වන්නේ සතුට පිට හේතු වන්නේ සමතුරු පින්කම්. අපේ ජීවිතේ නොයෙක් දේවල් කරනවා. ඉගෙන කියා ගන්නවා, රැකී රක්ෂා කරනවා, දූ දරුවෝ හදනවා, ඉඩ කඩම් වල ජී ගන්නවා, ගේ දොර හදනවා. මේ නොයෙක් දේවල් අපි කරාට පින්කම් ජීවිතයේ අන්තිම කාලේ වන විට විශේෂ මරණාසන්න කාලය වන විට මේව අත්හැරලා යන වෙලාව ලංගෙනකොට අපිට හරිම සංවේගයක් ඇති වෙනවා. මෙච්චර කාලයක් අපගල්ලා මෙච්චර මහන්සියෙන් හදපු දේවල් දැන් මේ අත්හැරෙන්න සිද්ධ වෙනවා නේද කියලා ලොකු සංවේගයක් හට ගන්නවා. අන්න ඒ වෙලාවෙදි පින්නතුනේ සමන්ත කියලා ඉතුරු වන්නේ මොකද්ද? සමන්ගේ නිධානය වන්නේ ඒ වෙලාවේ තමා පින්කම් වශයෙන් කරපු යහපත් දේවල්. අන්න ඒ වෙලාවේ තමට මතක් කරගන්න පුළුවන් හොඳ පින්කම් තමන්ගේ ජීවිතවලින් තමන් කළ තියෙන්න ඕන. දානමය පින්කම් පිළිබඳව කියන අපට වාර්තා මතක් වෙනවා. දන් දීම සඳහා අපි කරන්නේ පිළිතුරේ බොහෝ විට අපට වැඩි දෙයක් තමයි අපි දෙන්නේ. අපිට වැඩිපුර තියෙන දෙයක් තමයි දෙන්නේ නේද? ආල දීලා ඇඳලා කියලා සම්පූර්ණ වැඩිපුර තමයි දෙන්නේ අපි. ඒකට සංසම් කරගෙනවා. නමුත් වෙනතුනේ වඩාත්ම ආනිසංස වෙන්නේ අපට පරිභෝග කරන්න පුළුවන් දෙයක්. අපි ඒක පරිභෝග නොකර අපේ සැපය අපි අනිත් කෙනෙක් සඳහා කැප කරනවා නම් ඒක ආනිසංසේ වැඩි. දැන් උදාහරණයක් ගැනීමට අපිට අපි එක වෙලාවක් ආහාරයට ගන්න තියෙන ආහාරයේ කිහිම අපි වෙනත් කෙනෙකුට දුන්නොත් ඒක අනිසංසේ වැඩි. අපි කාලකේලේ ඉතුරු වෙන කෙනෙකුට දුන්නට වඩා වෙනත් අනිසංසයක් වෙනවා. අපට ආහාරයට ගන්න පිළිදී අපි දීලා අපි ඒ වෙලාවෙන් නිරාහාරව ඉන්නවා නම් ඒක අනිසංසේ වැඩි නුඹා. එන්ටා පින්නතුනි දානමය වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරියට ගිනිගත්තු දෙයක් ගිනිගෙන තියෙන අවස්ථාවෙන් ඒකේ ධර්මිතයක් ඈත් කළොත්ින් ඒ ඈත් කරපු දේ ඈත් කරපු වෙනාට අනාගතේ යහපත පිණිස හේතු වෙනවා. ආදිත්තස්මින් අදාරස්මින් යන්නේ හර්දි මහජන සංකප්ප හෝති අර්ථාය නොචයන් සත්තකයි යදී. ගියක් ගිනිගෙන කොට ඒ ගිනිගෙන ගේන ගිනි ගන්න ගේන යමක් ඈත් කළොත් ඒකේ වෙනාට අනාගතේ යහපත පිණිස හේතු වෙනවා. අන්නේ වගේ තමයි වෙන්නේ අපේ ජීවිතයේ ගිනි දෙකක් තියෙනවා. මොකක්ද ඒ ගිනි දෙක? වෛද්‍යයම සහ මරණය කියන කාරණා දෙක. අපි මේ එක තැන වාඩි වෙලා හිටියත්, සිනහසෙමින් හිටියත් මේ ගත වෙන මොහොතක් පාසම අපි යන්නේ කොහටද? අපි සුසාන භූමිය කරයි මේ යන්නේ. අපිට හිතනවා මේක තැනේ ඉන්නේ කියලා. නමුත් මේ සුසාන භූමිය කරා යන ගමනක් මේ යන්නේ වාඩි වෙන්න. ඒක බුදුදහමෙන් සලකන්නේ කින්නක් හැටියට. මහලු වීම සහ මරණය කියන මේ කිනි දෙකෙන් අපි දැනෙමින් ඉන්නේ යම් කෙනෙක් යම් සුදියා පරිත්‍යාග කරලා ජීවිතේ යමක් ඈත් කරගත්තනම් තමයි අනේ ඒ දේ ගිනි නොගෙන ඉතුරු වෙච්ච දේ වෙනවා. ඒ නිසා බුදුහාමුදුර අපට ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක් දේශනා කළා. දානමයක් පුණ්‍ය කිරියවත්තු, සීලමයක් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයක් පුණ්‍ය කිරියවත්තු කියලා. හැකී තාක් පින්තුනි දානමය වශයෙන් තමන් පින්කම් කරන්න. ඒ පින්කම සුඛාම් ප්‍රත්‍යහරින් කරන්න. මතකයි අර දෙවිවරු කුමාර කාශ්‍යප මහඳුරණ කියපු දේ? මනස ලෝකෙට ගිහිල්ලා මිනිස්සුන්ට කියන්න සකසා සපුරාදක් වෙන්න, සිය අතින්ම දාන දෙන්න, ඉතාම ශ්‍රද්ධාවෙන් දාන දෙන්න කියලා මිනිස්සුන්ට කියන්නේ කියලා කිව්වා. ඉන්නතින් මේ වගේ දේවල් අපේ ජීවිතේට මහා වටිනා වාද. මෙන්න මේක තමයි බුදුරජාණන් අපට ලැබෙන සම්මා දිට්ඨිය. එනික අපිට තුනි සිල් රැකෙන එක වටිනා දෙයක්. භාවනා කරන එකත් වටිනා දෙයක්. මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තමගේ ජීවිතේ වැඩිපුර කෙනෙක් සිදු කරගත්තනම් බුදුහාමුදුර සඳහන් කරනවා සුඛෝ පුඤ්ඤං සබ්බුද්ධියෝ කියලා. පින කියන්නේ සැපයට කියන නමක් කියලා. යම්කිසි කෙනෙක් ජීවිතේ වැඩිපුර පින්දහම් කරගත්තනම් ඒක නම් ජීවිතේ වැඩිපුර කරගෙන තියෙන්නේ සැපලස් කරගන්නීම. සමහර වයසට ගිහිල්ලා එක්කම වෙනකොට පින්නතුනි ජීවිතේ හුවා අනතිරුණු ස්වභාවයක් තියෙනවා. පැටන් විට දරු හොඳට ඉන්නවා. මිල මුදන් හුඟක් තියෙනවා. නමුත් ලොකු කලකිරීමකින් ඉන්නේ. මේ කලකිරීමට ප්‍රධාන හේතුව තමයි පින්නතුනි අපේ කුසලයේ තියෙන අඩුව, අපේ පිණියේ තියෙන අඩුව. බලවත් උසහන කරගත්තු අය මේ පසුතැවිල්ල නැහැ. ඒ තාපිනතුනි කියවෙන මොහොතක් පාසා තමයි දානමය සේකන් සඳහා හැමිට මිල මුදල් වැය වුණාට සීල භාවනා දෙක සඳහා ඉතරම් මුදලක් තමයි වැය වෙන්නේ. තමන්ගේ සිත හරියට පිහිටුවා ගන්න පුළුවන් නම් බුදුහාමුදුර සඳහන් කරනවා මහා හන්දක් ගොඩ ගහලා දන් දුන්නට වඩා ඉතාම කල්ප වේලාවක් සිල්වත්ව කාලගත කරනවා නම් ඒක අනිසංස වැඩි. බොහෝ කාලයක් සිල්වත් වුණාට වඩා ඉතාම ටික වේලාවක් මෛත්‍රී භාවනා කරනවා නම් ඒක අනිසංසය වැඩි. බොහෝ කාලයක් මෛත්‍රී භාවනා කරාට වඩා අනිසංසයක් වෙනවා අතුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීම කියන ඔන්න දෙන්නේ බුදුදහමේ ඉහැලම කුසලයේ වෙන මේක. අනිත්‍ය කියල කියන්නේ මොකද කියන්නේ? මොන පාසා මේ භෞතික දේවල් සහ මානසික දේවල් කියන නැත්නම් මේ සිත කය කියන මේ දෙකේ වෙනස් වීම නුවණින් දකින්න. කෙටියෙන් කියනවා නම් සිත කය දෙක වෙනත් විදියක කියනවා නම් මානසික දේවල් සහ භෞතික දේවල්. වෙනත් විදියට කියනවා නම් සීමිතී ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ. ඊටත් වඩා විස්තර කළා කියනවා නම් ආයතන 12, ද්වාදස ආයතන. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒකම තමයි තවදුරටත් බුදුහාමුදුරෝ අටලොස් ධාතු කියලා ධාතු 18කට වෙන් කළ තියෙන්නේ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සත් ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් මේක විස්තර කළා කියලා. මෙහෙම දකින්න දකින්න පිළිඳින අපට තියෙනවා මේ අපි අතුරු කරන හැම දෙයක්ම හැම මොහොතක් පාසාම මේ වෙනස් වෙන්නේ තියෙනවා. මේ දැල්වෙන විදුලි බලපෑයක් ගත්ත දෙයින් පිළිඳින මේක මොහොතක් පාසා නෙවෙයි පත් වෙන්නේ තියෙන්නේ. ඒකේ වේගය වැඩි නිසා අපට පේන්නේ දිගටම පත් වෙලා තියෙන කියන. ගිනි පෙනිල්ලක් අරගෙන වේගයෙන් කරකවනකොට අපිට මොකද තේින්නේ? ගිනි පෙනිල්ලක්ද තේින්නේ? ගිනි පෙල්ලක් අරගෙන වේගයෙන් කරකවනකොට ගිනි වළඳන එක තේන්නේ. ගිනි වළලක් කියනද? මොකද තේන්නේ? ගිනි පෙනෙල විතරයි තේන්නේ. පෑන් එකක් වේගයෙන් කරකවනකොට අපිට තියෙන රවුමටම පිට තියෙනවා. නමුත් රවුමටම නැගටි කිහිපයක් තියෙනවා. අන්න ඒ වගේ අපේ ශරීරයත් ශරීරයක් මාසා වේගයෙන් වෙනස් වෙමින් තියෙන්නේ. ඒ වෙනස් වීමේ වේගය වැඩි නිසා අපට හිතෙන්නේ මේක එක විදිහට තියෙන්නේ. එතකොට නුමුණින් දැක්කොත් මේ වෙනස් වීම පින්නතුනි ඊට පස්සේ අපි දන්නවා මේකට ආශා කරන දෙයක් නැහැ. මේ ශරීරයෙන් අපි ලක්ෂණයි කියලා කණ්ඩායම් ළඟට ගිහින් මූණ බන බන ආශා කළාට මේක ඉතාම මොහොතක් තාක්ෂා වෙනස් වෙමින් තියෙන්නේ. ඒ වෙනස් වෙමින් තියෙන මේ ශරීරයේ යම් කිසි මොහොතක කර්ම ඉවර වෙලා ආස්ත ඉවර වෙලා ශනිකව මේ හිත අයි මොනෝදී වෙනත් ශරීරයක ප්‍රතිසන්දිය ලැබුණින් මේ හිත මේ ශරීරෙට මොකද වෙන්නේ? ශරීරේ බිමට පාස් වෙනවා. එතනින් ධම්මටගෙන් ටික ශරීරය දුකද හමන ගන්නවා. ශරීරය කුණු වෙන ස්වභාවය යනවා. කිනුතුනි බලන්න දැන් මේ අපි අපේ ශරීරයක දැන් මේ හිතාගන්නේ අපි දැකලා තියෙනනේ මිය ගිහිපු අය දැන් මේ වැඩි වෙලෙ පිටසම් වාසය කරලා තියෙනවා. මේ අන්තංගේ වැඩි දෙවියන් මේකේ පවස්සා දැකලා තියෙනවනේ. ඒ මිය ගිහපු කෙනා ජීවත් වෙලා ඉන්න තම මොකද හිතාගෙන උන්නේ? ඒ ශරීරය යාගේ කියලා නේ. යාටමයි තියෙන්නේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ ශරීරයට කවුරු හරි ගැහුවොත් යාට කේන් තියනවා. යාට ආයි ගහන්න යනවනේ. ඒ ශරීරේ කරටින් බැඳෙමින් ආයි දොස් කියනවා යාට. දැන් මේ සෙල්ලමනේ කර කර හිටියේනේ. මේක ඉඳලා ඉඳලා හිත වෙන් වෙච්ච ගමන් මෙයාට මේක පාලනය කරන්න බැරි වෙනවා. මේක යථා ස්වභාවය යනවා මේක. ශරීරය හැටි මේකයි. ශරීරය කියන්නේ මේ වගේ දෙයක්. ශරීරය මුලින්ම පිළිපෙළ ගන්නේ අපේ මව්ගේ පුතේ. මව්ගේ පුතේ පුතේ කලලේ මුලින්ම හටගත්තා. ඒ හටගත්තු කලලේට අපි පස්සේ තමයි අපේ හිත වෙනස් වෙනකන් ඉඳලා මෙතන සම්බන්ධ වුණා. මුලින්ම කලලේ තියෙනවා. ඉතාලම දුර්වි කැටේනවා මේක. ඇති වෙලා මෞඛ්‍යයන්ගේ එකතු වීම සතියක විතර කාලයක් යනකොට වෙනත් කෙනක සර්මාන් දෝෂාපිය දෙන්නේ දැකගත්තා. ඊට පස්සේ මවගේ කාර්යය සහ අපගේ කර්ම වේදෙන් ටිකෙන් ටික මේක වර්ධනය වුණා. වර්ධනය වෙනකොට අපි මොකද කියන්නේ? මෙන්න ශරීරය මගේ කියලා. දැන් මොන මගේ කරගෙන ඉන්නේ මේක? දැන් මගේ කරගත්තු එක මගේ කරගන්න කලින් මේක එතන ඉස්සර නිමිති එකක්. ඊට පස්සේ මගේ කරගත්තට පස්සේ මොකද වෙන්නේ? මේක ටිකෙන් ටික මෞකයෙන් දී වුණා. දී වුණාට පස්සේ දැන් මේක මගේ කරගෙන ඉන්නේ. ගමනක් විතරක් යනකොට හිතල යන්නේ අපි. දැන් මොන මම යනවා කියලා ලස්සනට යනවා නේද? කණ්ණාඩි ළඟට ගිහින් ලස්සන වෙනවා. මේ හැමදේම දැන් අපි කරනවා මේක. නමුත් මේ ශරීරය ගැන වෙන දෙවි වෙනම දෙයක් මේක. මේක ස්වභාවය තමයි ටිකෙන් ටික දිරාපත් වෙනවා. ටිකෙන් ටික මහලු වෙනවා. ටිකෙන් ටික මරණය කරලා ළඟා වෙන්නේ මේ ඉන්නේ. මේකට හේත සම්බන්ධ වෙලා තියෙන පරමාර්ථෝ. නමුත් ශරීරය දන්නේ නැහැ මේකට මේ හිතක් කියද කියලා. ශරීරයේ ස්වභාවය වයසට ගිහින් මරණය කරලා ළඟ වෙනවා. අපිට පින්නතුනේ දුකයි මේ ශරීරය ලෙඩ වෙනකොට, මේ ශරීරය මහලු වෙනකොට, මේ ශරීරයට වේදනාවක් එනකොට අපිට දුකයි. අපි අඬනවා. අනේ මගේ ශරීරයට වේදනාවක් එනවෝ කියලා කෑ ගහනවා. කවුරු හරි ගැහුවාම අනේ මට ගැහුවෝ කියලා කෑ ගහනවා. දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ වෙනත් බාහිර තිබෙච්ච දෙයක් මගේ කරගෙන ඒ ශරීරයට අයිති වෙන ස්වභාවයන්ට පත් වෙනකොට අපි දුක් වෙනවා. බුදුදහමෙන් කරන්නේ දෙන්නුනේ මෙන්න මේ යථාර්ථභාවය අවබෝධ කරලා තියලා මේ ශරීරෙට තියෙන ආශාව අඩු කිරීමයි බුදුදහමෙන් කරන්නේ. සමස්ත බුදුදහම කියලා කියන්නේ මේක. මේ ආශාව මේ ශරීරෙට තියෙන ආශාව අපි අඩු කරගත්තනම් මේ ශරීරෙට තියෙන ආශාව යම්කිසි ගමකට සපුරාම දුරු කරා නම් අපට ලෝකයේ තියෙන සියලුම දුක් ටිකෙන් අපි නිදහස් වෙනවා. සියලුම දුක් වලින් අපි නිදහස් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් මැදලේ මෙන්න මේ අවිද්‍යාවෙන් අල්ලගෙන ඉන්න අපේ ශරීරෙට තියෙන ආශාව දුරු කරන විදියේ මේ සම්මා දිට්ඨියක් යහපත් දැක්මක් ලෝකෙට ලබා දෙනවා. දැන් අපේ ශරීරය විතරක් මගේ අරගෙන ඉන්නවා නම් කමන්නේ නැහැ. නමුත් අපිට මොකද වෙලා තියෙන්නේ? අපේ දරුවෝ ටිකක් මගේ කරගෙන, ගෙදරත් මගේ කරගෙන, ඉඩමත් මගේ කරගෙන, වාහනයක් තියෙනවා නම් ඒකත් මගේ කරගෙන, පන්සලක් තියෙනවා නම් ඒකත් මගේ කරගෙන, ඔක්කොම දැන් මගේ කරගෙන ඉන්නේ. දැන් ශරීරය විතරක් මගේ කරගෙන හිටියනම් ශරීරේ කරදරයක් වෙනකොට විතරයි දුන්නේ. නමුත් මේ බාහිර දේවල් ඔක්කොම වැඩිපුර ප්‍රමාණයක් මගේ කරගත්ත නම් පින්තුනි මගේ කියන හැම වචනකින්ම කියන්නේ දුකයි මේ කියන්නේ. මට කියන කිව්වන කියන්නේම දුකෙන්මයි කියන්නේ. ඒ නිසා මගේ කියලා අපි විවාදයක් රැස් කරගෙන අපි එතන සතුටෙන් අපි ඉන්නේ කියලා. නමුත් පින්තුනි යම් තා ප්‍රමාණයක ආශාවෙන් දේවල් රැස් කරගත්ත නම් රැස්තර ගත්තේම බඩු පාණ්ඩ නෙවෙයි, විල මුදල් නෙවෙයි, දුකයි රැස්තර ගත්තේ. අන්න ඒ දුකෙන් නිදහස් වන්නයි බුදුහාමුදුරුවමට ධර්මයේ දේශනා කළේ. බුදුහාමුදුරුවගේ අපේක්ෂාව වුණේ මේ හඬට වැළපෙන ලෝකයාගේ අඳුරු නැති කරන්න. හැඬීම් වැළපීම් නැති කරන්නයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. නමුත් පින්නතුනේ ජනමාධ්‍ය ඇතුළු අත්තර රූපවාහිනී කලාව සාහිත්‍ය ඔක්කොම කරන්නේ මොකද්ද? මේ දුක නෑ කියලා අපේ සුන්දර ලෝකවල අපිව තියෙනවා. මේ අවබෝධය නමට විරුද්ධව තමයි අනිත් ඔක්කොම කරන්නේ. දැන් උදෑසන ඉඳන්ම රූපවාහිනී ඉඳන්ම ඔක්කොම කරන්නේ මේක. උදේට පිරිත් එකක් දානවා, වණටිකුත් පොඩ්ඩක් දානවා අපි අල්ලගන්න. දානනි ඔක්කොම කරන්නේ ලෝකය සුන්දරයි ලස්සනයි එක එක මල් වර්ගයේ කියලා නේද? ඇපල් මල් වර්ගයේ, දෙළු මල් වර්ගයේ කියේ කියලා අපිව මුලාකන්නේ නැමේ කරන්නේ. අපිට මේ යථාර්ථය වසන් කිරීම මේ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දේව දූතිය අපට. ඔන්න ලෝකේ ගැන තීරුම් ගන්න දේව දූතිය ටිකක් ඉන්නවා. කවුද දේව දූතිය? අලුතෙන් නිපදෙන ළමයි දෙක බලන්න, අනාගත මේ ලෝකෙ ඉන්න ළමයි දෙක බලන්න. මහලු වෙලා වැඩිහිටි නිවාසවල ඉන්න අය දෙස බලන්න, මහලු වෙලා ඉන්න අපේ වැඩිහිටියන් දෙස බලන්න, මෙන්න දේව දූතයෝ. ළඩ වෙලා එක්සැංගල ඉන්න අය දෙස බලන්න, මෙන්න ජීවිත යථාර්ථයේ දේව දූතයන් මේ. මරණයට පත් වෙන අය දෙස හොඳට නුවණින් බලන්න, මැරිච්ච අය දෙස හොඳට බලන්න. මරණය දෙස බලන්න කියලා බොහෝ දෙනා බලන්නේ පෙට්ටිය නේද? පෙට්ටියයි දාපු බල ටිකයි ලස්සන ටිකයි පෙට්ටිය වටිනකම බලන්න එන්නේ නේ. ඒක නෙවෙයි හොඳට මිනිහ දෙස බලන ඇත්තක හොඳට ඇරලා බලන්න. මෙන්න මම අනාගත පිරිස්සානේ මෙතනයි. මෙන්න මගේ ශරීරයේ අනාගත ඉරණම මේ කියලා හොඳට ඇස්සේ ඇරලා වැඩි වෙලාවක් මිනිහ ළඟ ඉන්න. ඥානිකයි වුවන් විතරක් යනවා. ඈ මිය ගියපු දනට ආචාර කරලා බලන්න මේ මගේ අනාගත ඉරණම මේ අනාගතේ දවසක මම ඉස්සානේ මේ කියලා. නුවණින් දැකෙන පිළිතුරුනි මේ නුවණින් දැකලා ජීවිත යථාර්ථයට පත් වෙන හොඳම කාලයක අපි මේ ජීවත් වෙන්නේ බුදුවරණගේ ධමයක් කියන කාලෙක. දිවි ලෝකේ සිටු වෙන දෙවියන් දැක බලලා අනිත් දේවුරු ලැබිලා කියනවා ඔබ සුගතියට යන්න, සුගතියට ගිහින් ඔබ පෙරවන් සරණ යන්න කියලා. දෙවියන් සුගතිය කියලා කියන ප්‍රහන්ද? දෙවියන් සුගතිය කියලා කියන ප්‍රහන්ද? දෙවියන් සුගතිය කියලා කියන මනුස්ස ලෝකෙට. දෙවියන් සුගතිය කියන මනුස්ස ලෝකෙට. පින්නතුනි සංක්‍රියා එක්තර අවස්ථාවක වෙනත් තෙරුවන් සරණ ගිහිල්ලා දිවි ලෝකේ ඉන්න අනිත් දෙවියන් දෙක බලලා දුන්නායි කියලා සඳහන් කරනවා. මුලදී සක්‍ර දෙවියන් දෙක සුණුවන් සරණ ගිහිල්ලා ඉන්නේ. මොකද එයාට වඩා අනිත් අය සෙරුවන් සරණ ගිහිලා මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකේ ගියපු අයගේ ආයුෂ මරණය දිවේ ඉතුරු වැඩි. අනිත් දේවල් ළඟට එනකොට මෙයා සැඟ වෙනවා කියලා කියනවා. මෙයාට දුකයි කියලා. අනිත් අම්මා පින්දහම් කළා දිව්‍ය ලෝකේ ගියේ මෙයාට බුදුහාමුදුරු මොන ගැහුන්නේ නැහැ. මෙයා ඊට පස්සේ පස්සේ නැවත මනුස්ස ලෝකේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා දැකලා මහා කච්ච වඳුරට පින්න පාත බෙදලා බුදුහාමුදුරු කරණ කියලා අසුතුවන් වුණා. දැන් ඉන්නේ සත්‍යදේවේන්ද්‍ර සෝවාන් ඇති කෙනෙක්. ඒ නිසා ඉන්නේ අපි හැබැයිම සරණ යාම සත්‍යදේවේන්ද්‍ර. බුදුන් සරණ ගියපු කෙනෙක්. එයා පින්තහම් කළ දිව්‍යයේ ඉතුරු වැඩි දෙන්නම ගත්ත කෙනෙක්. ඒ නිසා දෙවරු බොහෝ දෙනෙක් සදාහන් කරන පින්තුනි මේ පෙරමණ වැඩ සිටින කාලයේ පින්තහම් කරගෙන තමගේ ඉතුරුමත් භාවය වැඩි කරගන්න අපට පින්තහම් කරන්න දෙන මොකටම අවස්ථාවක් පින්තුනි මේක. දැන් මේ හැම දිනියක් පාසාම සුලියෙන් හොදයක් වෙනක් කෙනෙකුට දෙන්න. බුදුහාමුදුර සදහන් කරන මන්තරන් දහස් ආරසස් ගන්න කෙනෙක් ඉන්නවනම් තමන්ගේ ළඟ ඉන්න කෙනාට පස් මිටක් දන්නෝ දී අනුභව කරන්නේ නැහැ කියන්නේ. ආහාරයට ගත්තු පස් ගාන තමන්ගේ ළඟ කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හරි ළඟ ඉන්න කෙනාට දෙන්න. නැත්නම් සතෙකුට හරි පොඩ්ඩක් දීලා අනුභව කරන්න. උදාහරණ සඳහන් ආත්මවා 100ක් ආනිසංසලස්න දෙයක් කියලා. දානේ නැවතින හොඳ නැහැ පිළිතුරු දානේ අග්‍රදානය සැලකන්නේ ධර්මදානි. ධර්මදානිට අපි සම්බන්ධ වෙන්නට ඕන. ඒ වගේම මෙතරම් අපි පිළිවන්න කය වචනේ සම්පර කරගෙන ඉන්නට ඕන. ඒ වගේම දිනපතාම පිළිතුරු ටිකෙන් ටික හරි විනාඩි 5කින් ආරම්භ කළා. ටිකෙන් ටික අපි මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන භාවනා කමඨහනක් ඔස්සේ තමයි හිත අපි දිනු කරගන්නට ඕන. වයස කියනක ගැටලුවක් නෙවෙයි මිනිස්සු. බුදුහාමුදුරගේ කාලේ ගිය බක්කුල කියන හාමුදුරුවෝ ඉන්නේ. බක්කුල හාමුදුරුවෝ මහණුනේ ආරෝහණතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිය රාජ කියන හාමුදුරුවෝ ඉන්නේ. කැරොල් හාමුදුරුවන් තිස්සේ රාජ හාමුදුරුවෝ මහණුනේ ආරෝහණයට තෙවිස්සේදී. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගිය සාරිමාවක් බහුමුත්‍තිකා කියලා සෝනාන් මෙහෙණිය ඇය මහණුනේ ආරෝහණයට තෙවිස්සේ ගානින්. මේ හැම දෙනාම අරහත් වුණා. සෝනා මිණිය රාත්‍රී කාලේ නිදි වරාගෙන ගස්වල පහළට නැමී සතු අල්ලගෙන නිදිමත එනවට හිටගෙන භාවනා කළා. වැඩෙනවට ගස්වල අකු අල්ලගෙන මේ අවුරුදු 120ක කාන්තාවක්. පස්සේ කන රහත් වුණා බින්න. ඒ නිසා දැන් මට වයසයි දැන් අවුරුදු 60යි 70යි දැන් 85යි කියලා කාටවත් නිදහස වෙන පුළුවන් කමක් නැහැ. මේ ලැබෙන අවස්ථාව කියලා අපට අහිමි වුණොත් මේ ගෞරව සම්බුද්ධ ශාසනය අපට අහිමි වුණොත් ඇතැම් විට අපට කියන්නේ මෛත්‍රී බුදුහාම සම්මයේ කියලා. ඉන්නතින් මතක තියාගන්න මෛත්‍රී බුදුහාම කියන්නේ ඇතැම් විට බුදුරු ගහන් කාණක් කියයි අපට ඒ බුදුරේ කියන නාමයන්වත් අහන්න ලැබෙන එකක් නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න කැමති නම් මේ සම්බුද්ධ ධර්මයේ අප්‍රමාදීව පින්දහස් කරෝනේ තමයි මෛත්‍රී බුදුහාතුරු මුණගෙන. ගෞතම බුදුහාමුදුර පහළ වෙන කාලේ විලෝකයේ වැඩ සිටියා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මිනිසුන්ගේ ආරම්භ අවුරුදු 20,000යි. මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාසනය අවසන් වෙන කාලේ ස්වාමීන් වහන්සේලා හත් නමක් එකතු වෙලා කල්පනා කරනවා මේ බුද්ධ ශාසනය අවසන් වෙන්න යන්නේ අපි ඊට කලින් කොහොම හරි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිපලයක් ලබා ගන්න ඕනේ කියලා. මේ ස්වාමීන් වහන්සේලා මොකද කළේ? කතා වෙලා මහා කළුගලක් මුදුනට උන්වහන්සේලා වැඩම කළා ඉතින් මඟක් බැඳලා. මේ මහා ගලට ගිහිල්ලා අනතුරු ආර ඉතින් මඟ අයින් කළා. ඉතින් මඟ පල්ලහට දැම්මා. මුන්වහන්සේ කල්පනා කරනවා අපි निराහරව හරි ඉඳගෙන අපි භාවනා කරනවා මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් ගන්නවා කියලා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් රහත් වුණා. දෙවනි හාමුදුරුව අනාගාමී වුණා. අර කාටවත් මාර්ග ලබන බැරි යන්නේ. අර රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ ඊට බලෙන් ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේට පින්න පාටි අරගෙන ආවා. අනිත් ස්වාමීන් වහන්සේ කිව්වනේ අපට පින්න පාටි එපා. අපි රහත් වෙනකන් අපිත් පින්න පාදි ගන්න නෑ කියලා නිරාහාර වෙන විනුන් වහන්සේලා භාවනා කළා. අන්තිමට මිය ගිහිල්ලා අර අනිත් ස්වාමීන් වහන්සේලා නැමැති ඉපදුනා. අපේ ගෞතම සම්බුද්ධ ශාසනයේ කාලේ මින් අනිත් ස්වාමීන් වහන්සේලා නැමැති ඉපදුනා. එක් තැනක තමයි කුමාර කාර්ය වහන්සේ. ඒ තව කෙනෙක් තමයි බාහ්‍ය ධාර්මයේදී. මේ වගේ අය වෙනතුනි සම්බුද්ධ ශාසනයේ ඉක්මනින්ම මාර්ගය ලැබුවා අය. එහෙම ලබන්න පුළුවන් තම ලැබුණේ. මේක කලින් පහළ වෙලා හිටිය කාර්ය බුදුහරෙන් කාලේ දැඩි වීරියෙන් ජීවිත ආශාවත් අත්හැරලා පාරමිතා පුරුදු ගුණධම් පාඩම් ඒ සාපේක්ෂව අපට මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම උපාය දරුවල් තමයි අපට නඳුරවනාන දෙවි බුදුරෙක් වුණේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවක් යන්න කරගන්න හොඳ නෑ. ලෝකේ තියෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. දැන් අපි ගානවල වටිනා දේවල් නැහැ ඒක කලබගෙන ඉන්නවා නේ නේද? මිල මුදල්, සන්නාබරණ ඉඩකඩන්නේ දේවල් නේම. අපේ ශරීරයම මේ ඔක්කොම ධාරණ දේවල් වෙනද? මරණ මොහොතත් එක්ක මේ ඔක්කොම අපට අහිමි වෙනවා. එක සුළු මොහොතයි යන්නේ. එක සුළු මොහොතින් මේ අවුරුදු 60ක 70ක 80ක ගොඩනගා ගන්න හිටි සියලුම දේවල් අපට අහිමි වෙනවා. ධර්මයේ වශයෙන් පින්නතුනේ අපේ ජීවිත ජාන්සියක් එකතු කරගෙන තිබුණා නම් ඒදී අපට හිමි වෙනවා. ඒදී අපට සතර යහපත වෙන තේරෙ වෙනවා. එනිසා වඩවඩාත් අපි ජීවිත අප්‍රමාදීව ගුණ දහම් පුරන අපි අධිෂ්ඨාන කරගනිමු. අපි සුළු වෙලාවක් ඉන්නතනේ මෛත්‍රී භාවනා සිදු කිරීම සඳහා සූදානම් වෙන්න. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ඉතාම ඉහළ තීසම හැටියට සැලකන්නේ භාවනාව. භාවනාවේ ආරම්භක පියවරක් වන මෛත්‍රී භාවනාව සඳහා අපි සූදානම් වෙමු. මුලින් අපි හැමදෙනාම තම තමන්ට මෛත්‍රී කරගනිමු. අනතුරුව තමා අපට සිටින චිතමිතුරන් මදහස්සය සමන්ත අහිතවස්සය ඇතුළු මේ සියලුම ලෝක සත්‍යයන් සුවපත් වේවා කියන පැතුමින් අපේ මෙත් සිත දිනු කරමු. හොඳයි ඒ සඳහා හැම දිනෙකම සූදානම් වන්න. මම කියනකොට මේ ඇත්තන් අහගෙන සිටින් මෙනෙහි කරන්න. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා ශාන්ත සුවයක පත් වෙම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා මාමින්ම සියලු ලෝකියෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමින්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු ලෝකසියෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සින්දම් වර්ධනය කරගෙන පිටින් අපේ ජීවිත වල වඩා ආර්ථ සම්බන්ධ කරගන්න සතු උනන්දු වෙමු. එසේ සිදු කිරීමට දරුවන් සරණින් මේ හැම දිනකටම නිරොග් නිරෝගී සම්පත් විගාතේ සම්බන්ධල සේවා ලබා සාර්ථනා කරනවා. සත් කරගත් මේ සියලුම කුණි ධර්මයන් අපනමින් නියගොස් පින් බලාපොරොත්තු වෙන සිටින ඥාතියෝ අනුමෝදන් වෙත්වා කියන සතුමෙන් නියගේ ඥාතිනෝ සීපත් කරගෙන සාදු කියන පින් අනුමෝදන් කරන්නේ. රැස්කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටද සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් පමණ ආරක්ෂා කර දෙද්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියනටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්ථාච බුම්මණ්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං මනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාච බුම්මණ්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්ථාච බුම්මණ්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස්කරගත් මේ සියලුම පුණ්‍යධර්මයන්ගේ බලයෙන් මේ අත්කාන්ත මෙමදු පින්කම් සිදු කර ගැනීම සඳහා අවවාද ප්‍රදෙන දරුතර ලොකු ආන්දරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ ශාසනික අවිමසාර්ථයන් සිද්ධ වේවා කියන පැතුමෙන් අපි ස්වාමීන් වහන්සේලාට සාදු කියලා ආශිර්වාද කරමු. මේ හැම දිනාටමත් දැස් කරගත් පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී සම්පන්නල සේවා විශේෂයෙන් මේ දූපතුන් හැම දිනාට හොඳින් ඉගෙන කියාගෙන අපේ රට දැය සම්බුද්ධ ශාසනයෙන් වැඩ ඇති හොඳ දූදරුවන් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. මේ හැම දිනාගේම සතර ජීවිත වාසනාවන්තව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයා සෝකං පන්තා ච නින්සෝකා වන්තු සම්මේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත් ත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත් ත්වා සොවින් තේලෙන සත් සොම්නස් වෙත් ත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.